2015 වසරේ 8 මාසයේ 20 වෙනිදා භාවනා වැඩසටහන. ගම්මීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදිනියෝ යන බුදු වදනට අනුව මේ ධර්ම ප්‍රකට කරගන්න මහන්සි වෙන්නේ තාම ඥානාන්විත සුළුතරය සුළු පිරිස. අනිත් උදවියට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ, සිත් ලබා දෙන්නෙත් නැහැ. මෙවැනි ගැඹුරු දහමක් මම ජීවිතය තුළ අවබෝධ කරගන්නට ඕනේ කියන හිතාපේ කල්පනා කරලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දේ ඉතාම ගැඹුරු සංකීර්ණ ධර්මයක්. එවන් දෙයක් තේරුම් ගැනීම සඳහා අපේ සිත යොමු වුණා නම් ඒ තමයි බුද්ධං සරණං ගච්ඡා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මම තේරුම් ගන්න ඕනේ කියලා සිත යොමු වුණා නම් එයා බුද්ධං සරණං ගච්ඡා. බුද්ධං සරණං ගච්ඡාමි යන්නේ ඉතාම සුළු පිරිසයි බෞද්ධයන්ගෙනු. අනිත් පිරිස ඔක්කොම මමත්වයේ පදනම් කරගෙන යන නිසා අනිත් අය කියන්න ඕන මම සරණං ගච්ඡාමි කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධිය සරණ, ඥානයේ සරණ යන කෙනා බුද්ධං සරණං ගච්ඡාමි, අරගුරු මම සරණං ගච්ඡාමි. දැන් අපි මේ දකින්න හදන්නේ මම දකින විදියට නෙමෙයි, බුදුහාමුදුරෝ දකින විදියට ලෝකේ. ඒකර බුදුහාමුදුරෝ දැකපු විදිය ස්වභාවික දැක්ම. එහෙමනම් අපි මේ ස්වභාවික දැක්ම එසේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව, ඒ කියන්නේ සම්මා දිට්ඨිය. මේ මම දකින ක්‍රමයට දකින්න නම් මෙතෙන්ට එන්න ඕනත් නැහැ, විශේෂ ධමයක් ඕනත් නැහැ. ඒ ඇත්තන්ට පුළුවන් gedara ඉඳගෙනම ඒ ඉන්න කටයුතු කරගෙන ඒ විදියට ඉන්න. එතකොට ඒක අයිති වෙන්නේ මම සරණං ගච්ඡා. ඔවුන් සරණ කරගන්නේ තමන්ගේ මමත්වය. එතකොට ධර්මයේ සරණ කරගන්න, බුදුරජාණන් වහන්සේ සරණ කරගන්න, ඒ මහරහතන් වහන්සේලා සරණ කරගන්න මොහොතයි මේ. මේ තමයි තිසරණේ පිළිපදින වෙලාව, තිසරණයට අනුගත වෙන වෙලාව, තිසරණ සරණ යන වෙලාව. වේලාව හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔබත් යම් පුරුද්දක් තිබුණා නම්, සංසාරික පුරුද්දක් එහෙමයි, මේ භව පුරුද්දක් එහෙමයි. මොකද්ද පුරුද්ද? මම සරණං ගච්ඡා. මම සරණං ගච්ඡාමි යන කෙනෙකුට බුද්ධං සරණං ගච්ඡාමි යන්න බෑ. එහෙමනම් දැන් අපි මමත්වේ ඉවත් කරලා බුදුරජාණන් වහන්සේගේ දර්ශනානුකූලව ලෝකේ දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකේ දකින්නේ සම්මා දිට්ඨියෙන් හා සම්මා සමාධියෙන්. බුදුරජාණන් වහන්සේ ලෝක දකින්නේ විමුක්ති ඥානයෙන්. බුදුරජාණන් වහන්සේ ලෝකේ දකින්නේ නිරෝධය. බුදුරජාණන් වහන්සේ ළඟ දෘෂ්ටි සංකල්ප ආදී කොට ඇති ඒ කරුණු අටම නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන සංසිඳුණු ගතිය සමාහිත ගතිය පමණයි. පැහැදිලිනේ? සංසිඳුණු ගතිය සමාහිත ගතිය පමණයි තියෙන්නේ. මෙන්න මේ දේ අල්ලගෙන මෙන්න මේ දේ බලනවයි කියලා දෙයක් නැහැ. මේ දේ අල්ලගෙන මේ දේ බලනවයි කියලා දෙයක් නැහැ. අල්ලගත් දෙයක්වත් නැහැ, බලන දෙයක්වත් නැහැ. දුටු දේ දුටු පමණයි. දුටුව දෙයක්වත් නැහැ, දකින කෙනෙකුත් නැහැ. එකයි අර දුටු දේ දුටු පමණයි කියනෙහි ගැඹීර අර්ථයයි. ගම්බීරාර්ථයයි. එවන් වූ ධර්මයක් ඥාන දර්ශනය කරගත යුතුයි තමා. එවන් වූ ගුණයක් සරණ කරගත යුතුයි, පිහිට කරගත යුතුයි. එතෙන්ට ප්‍රමාණිකූලව තමන්ගේ ඥානය ගුණය වර්ධනය කරගත යුතුයි. මොළෙහි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ මමත්වයේ බලපෑමෙන්. කාය විඥානයේ ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ඒක පීඩාකාරී නැහැ. පීඩාකාරී ක්‍රියාදාමය සිදුවන්නේ මමත්වයේ බලපෑම. පැහැදිලිද? එහෙනම් ඔබ මමෙක් හැටියට ඔබ බලපෑම් කරනවා ඔබේ මනසට, ඔබේ මොළයට. මොනවද බලපෑම් කළා කියන්නේ? එහෙම නෙමෙයි, මේක මෙහෙම වෙන්න ඕන. මම කැමති මෙහෙමයි, මං අකමැති මෙහෙමයි. මම කැමති වෙන්න හේතුව මේවා, මම අකමැති වෙන්න හේතුව මේවා කියලා බලපෑම් කරනවා. ඉතින් මොළය සහ මනස ඒවත් සමග සටන් කළ යුතුයි. ඇයි සටන් කරන්නේ? එයාගේ කැමැත්ත අකමැත්ත සම්පූර්ණ කරලා දෙන්න. හැබැයි නිමක් තියෙනවද? නැහැ. දැන් පුජ්‍යලයේගේ කැමැත්ත හා අකමැති දේවල් වල නිමක් තියෙනවද? නිමක් නැහැ. කාට හරි කට ඇරලා කියන්න පුළුවන්ද මට මෙන්න මේ ටික ලැබුණාම ඔක්කොම ඇති කියන සීමා? එහෙම කියන්න කවුරුත් යොමු වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඌනෝ ගම්මෝ භූතඥනිකෝ කියන්නේ ඒක හැම දවසකම ඌනතාවයක් තියෙනවා. ඌනතාවයක් කියන්නේ අහේනිය. එහෙම නැත්නම් මදිකමකින් පෙළෙනවා. ඒ පෝෂණ ඌනතාවය කියලා කියන්නේ නේද? පෝෂණයේ මදිකම. යම් කිසි මදිකමකින් පෙළෙන ඔය කාගේද ස්වરૂපය? පෙරේත ලෝක වෙන කොහෙවත් හොයන්න යන්න ඕනේ, තමා තුළින් හොයාගන්න පුළුවන් පෙරේත ලෝකේ. ඔය තමයි පෙරේත ලක්ෂණය, පෙරේත ගතිය. ඒ ගතිය වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් අනිකුත් ගති ලක්ෂණ පද්දවාගෙන අන්න පෙරේතයෙන් බවට පත් වෙනවා. ඉතින් මේ ඌනතාවයෙන් සොයනවා, මොනෝද සොයන්නේ, කාටද සොයන්නේ කියලා හැරිලා බලන්න ඕන. ඌනතාවයෙන් සොයනවා මේ මනස. දැන් මේක අහගෙන ඉඳලා ඔබ භෞතික ක්‍රියාවලියක් වෙනස් කරයි කියලා අධ්‍යාත්මික ක්‍රියාවලිය වෙනස් කරගන්න බෑ. මම මේ ඌනතාවයෙන් හොයනවා, සල්ලි හම්බ කරනවා, විශ්වාස කරනවා, මම මේව නතර කරන්න ඕන කියලා. එයා ඒක නතර කළාට අධ්‍යාත්මික නතර වීම සිද්ධ වෙන්නේ නෑ. මම කතා කරන්නේ භෞතික අතහැරීමක් ගැන නෙමෙයි, මානසික අතහැරීමක් ගැන. එකම මැණික් ගල පුළුවන්කම තියනවා දෙන්නෙකුට. එක්කෙනෙකුට ඒක අල්ලාගෙන මනසෙන් සිටින්නත්, තව කෙනෙකුට ඒ මැණික් ගල අතේ තියාගෙන නොඅල්ලා සිටින්නත්. තව එක්කෙනෙකුට පුළුවන් තමන්ගේ පොඩි ව්‍යාපාරය හරි හිඟන්නාගේ පොල් කට්ට හරි තදින් අල්ලගන්නත්. තව කෙනෙකුට මහා ව්‍යාපාරයක් වුණත් අතහැරීම තුල පදනම් වෙලා ඒක කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මහා ව්‍යාපෘතිය කළේ බුදුහාමුදුරුවනේ අවුරුදු 2600ක් වතු. මං අහන්නේ ඒක ලොකු ව්‍යාපෘතියක් නෙමෙයිද, ලොකු වැඩක් නෙමෙයිද? ඈ සංඝාවාසය හැදෙනවා, පන්සල් හැදෙනවා, ඊළඟට විශාල ජනතාවක් පාලනය වෙනවා. ලොකු ව්‍යාපෘතියක් නෙමෙයිද? ව්‍යාපෘතිය විශාල වැඩ පිළිවෙලක් එක තියෙන. නමුත් 100ද 100ක් තියෙන අතහැරීම තුළ එහෙමනම් මේ කතා කරන්නේ මානසික අතහැරීමක් ගැන මිසක් ධන සම්පත් වලින් මිල මුදල් වලින් කරන අතහැරීමක් නෙමෙයි. ඔය මිල මුදල් වලින් අතහැරියක් අතහැරීම කියන එක ප්‍රකට කරගත්තේ නැති කෙනෙක් ඒක අතහරින්නේ නැහැ. පන්සලට දුන්නත් ඒක අවබෝධයක් නැති කෙනෙක් අතහරින්නේ නැහැ. ඒ චේතනාව තුළ ඒක තදින් රැඳෙනවා. පන්සලට දුන්න දේ පිළිබඳව හරි චේතනාව තදින් හැඳුනොත් එහෙම පන්සලේම පෙරේතෙක් වෙලා ඉපදිනවා. අපි දන්න පිරිස් ඉන්නවා එහෙම. ඒ නිසා ඒක හරි පුදුම අතහැරීමක් තියෙනවා. ඒ කියන්නේ ඒ නිසා Tamanට ඇති වෙන මාන්න උද්දච්චකම්, ලෝභ ද්වේෂ මෝහකම් නැති වෙන්න ඕන. තේරුණානේ අතහැරීමේ. ඒව ගැන ඉති ලොකු කතා කියන්න කිව්වොත් කාලේ වෙහෙසෙනවනේ. ඒ නිසා මම ලොකු කතාවක් කියන්න නැතුව ඉන්නවා. කොහොමද මේ මානසික අතහැරීම අපි සිදු කරගන්නේ? අපි ප්‍රකට කරලා තියෙන්නේ මම විසින් අතහැරීම. හොඳට මේක තේරුම් ගන්න සියුම් කාරණයක්. මම විසින් දැන් අපි මේ වෙසක් කාඩ් එකක් යවුවත් නේද, මේ කෙනා විසින්, මේ කෙනා වෙත. ඕන දෙයක් විසින් වෙත, එහෙම නේද ලෝකෙනේ? තාත්තා විසින් පුතාට වෙත දායාදය, ඈ විසින් වෙත. ඔබේ ජීවිතේ හැමතැනම ඔය ක්‍රියාවලිය නැද්ද? ඈ නෝනා විසින් මාත්‍යා වෙත, කොට මේ මා විසින් අප විසින් මේ කරන මේ ක්‍රියාවලිය තුලක තමයි අපි සිටින්නේ. කියන්නේ නිතරම අතහැරීමත් මම විසින් අතහරිනවා. මම විසින් අතහැරියාම අතහැරීම මම කරගන්නවා. තේරුණාද? ඉත හරි ගැඹුරු කාරණයක්. හොඳට එක ඥානනය කරගන්න යෝනිසෝ මනසිකාරයෙන් නේද? මම විසින් අතහැරියාම අතහැරීම මම කරගන්නවා. තේරුණාද? හොඳට බලන්න එක තේරෙනවද කියලා. අප අත්හල යුත්තේ අප විසින් අතහරින දේවල් නොවේ. මා විසින් අතහරන දේවල් නොවේ. අපි අත්හල යුත්තේ මමත්වය. මමත්වයට ග්‍රහණය වන දේවල් නොව අත්හල යුත්තේ මමත්වය. මා විසින් අතහරින්නේ ග්‍රහණය වන දේ. එහෙමනම් මා විසින් අතහරින කිසි දෙයක් අතහරින අවශ්‍ය නැහැ. අත්හරින්න ඕන මමත්වය. මා විසින් අත්හරින කිසි දෙයක් අත්හරින අවශ්‍ය නැහැ. ඔබ අත්හරින්න ඕන මමත්වය. හොඳින් බලන්න අත්හැරලා තමන්ගේ මනසේ අවබෝධයෙන් මේ අතහැරීම පුරුදු කරලා බලන්න කොයි වගේ සහනයක්ද ඔබට ලැබෙන්නේ කියලා. අහගෙන ඉන්නවට වඩා ටිකක් අපහසු වුණත් එතන එතනම ප්‍රායෝගික වෙනකොට ඒක තමන්ට ලොකු භාගයක් ලොකු ශක්තියක්. මේ ගවේෂණයට කියන්නේ කිං සච්ඡං ගවේසි, කුමද්ද සත්‍ය කියලා හොයනවා. එහෙම නැත්නම් නිර්වාණය ගවේෂණය කරනවා. එහෙම නැත්නම් විදර්ශනා භාවනා කරනවා. කුමක් සඳහාද? නිවන් දැකීම උදෙසා. බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ සෑදී තියෙන්නේ විදර්ශනාව තුළ. විදර්ශනාව කියවුවහම තමන්ට අදාළ නැති දෙයක් තමන් විදර්ශනා කළ යුතු නැහැ. ඒ අයට ඒ අදාළ කාරණේ තමයි විදර්ශනා කළ යුත්තේ. දැන් බඩේ කැක්කුමක් නැති කෙනෙක්ගේ බඩේ පරීක්ෂා කරන්න ඕනේ නැහැනේ. ඔළුවේ කැක්කුමක් නැති කෙනෙක්ගේ ඔළුව පරීක්ෂා කරන්න ඕනේ නැහැ. ඔළුවේ කැක්කුමක් කෙනෙකුට තමයි ඔළුව පරීක්ෂා කරන්නේ. ඒ වගේ තමයි ඒ ගැටලුවේදී ඒ ගැටලුව පරීක්ෂා කිරීමයි විදර්ශනා භාවනාව. එහෙම නැතුව මොනවා හරි ලිස්ට් එකක් හදාගෙන ඒ ලිස්ට් එක විදර්ශනා කිරීම නෙමෙයි. පැහැදිලිනේ? එහෙමනම් තමන්ගේ කැක්කුම තියෙන්නේ කොතනද කියලා හඳුනා ගන්න ඕන. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕන. හරියට මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ තමන්ගේ මානසික වේදනාවේ? තමන්ට මනසේ කොතනද මානසිකව කොතනද ගැටලුව තියෙන්නේ? තමන්ට වේදනාකාරී පීඩාකාරී තත්ත්වය කොතනද කියලා තමන් හඳුනගන්න. හඳුනගෙන ඒට පිළියම් සපයන්න ඕන. ති ප්‍රමුඛ වේදනාකාරී ගැටලුව තමයි හැම කෙනෙකුටම පවතින මමත්වය. මමත්වය පදනම් කර නොගෙන කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් ලොව හටගෙන නැත. මමත්වය පදනම් කරගෙන තමයි හැම ගැටලුවක්ම ලෝකේ හටගෙන තියෙන්නේ. එවනම් දුරු කළ යුතු කාරණේ වන්නේ මමත්වයයි. මමත්වය දුරු කරන්නට බෑ මා විසින්. මා විසින් දුරු කරන්න බෑ. මා විසින් වෙත කියලා එහෙම නැති කරන්න බෑ. පැහැදිලිද? මමත්වය මා විසින් කියලා සූදානම් වුණොත් මමත්වය දුරු කරන්න බෑ. හැම දෙයකින්ම කුඩා කාලේ ඉඳලා මමත්වයේ වැඩිවීම තමයි සිද්ධ වුනේ. හැබැයි අපි උත්සාහ කරේ වඩා සුවයෙන් මම ජීවත් වෙන්න ඕනේ කියන පදනමට අපිපත් වෙන්න ඕනේ කියන උත්සාහය තමයි තිබුණේ. අපි හැම දෙයක්ම කලේ ඒ වෙනුවෙන්. නමුත් උනේ තව දෙයක්. තේරුණානේ? අපි හිතන්නේ බලය තිබුණාම සැපයි කියලා. ඒක බලය තියෙන කෙනෙක්ගෙන් අහලා බලන්න ඕන. ධනය තිබුණාම සැපයි කියලා. ඒක ඉතින් ධනය තියෙන අය දැනගන්න ඕන. ඒ මොනව වුණත් තිබුණත් නැතත් ධර්මයේ දැනගත්තොත් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන්. එනිසා ධර්මයේ ළඟයි සැපේ තියෙන්නේ. අරවා තිබුණා නොතිබුණා වුවත් ඒවා භෞතික දේවල්. ඇදෙන්නේ ඔබට කවුරු හරි බනින්නම ඕන ඔබට ඔබව තේරුම් ගන්න. ඔබව රිද්දන්නම ඕන ඔබව කවුරුන් හරි ඔබව තේරුම් ගන්න. ඔබව රිද්දන්නම ඕන කවුරු හරි. ඇයි? මේ රිදවන විටයි ඔබට අවදි වෙන මනස බලන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට බනින්නම ඕන අසභ්‍ය වචනයකින් කවුරු හරි. හරසෙන් කතාවක් තියෙනවනේ නේද? තමන්ගේ ගුරුවරයාට නවක භික්ෂුවක් විසින් නිතරම බැන වදිනවා. අනිකුත් ශාවෙන් වහන්සේලා කිව්වා මේ තනත්තා මේ පන්සලෙන් එළවල දාන්න. ඇයි මෙයාව තියන් ඉන්නේ කියලා. ඒ ප්‍රධාන ගුරු හාමුදුරුවෝ කියනවා ඒ මගේ ගුරුවරයා. එයා එළවල බෑ කිව්වා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේ අහුවා මේ නවක භික්ෂුවක් කොහොමද ඔයාගේ ගුරුවරයා වෙන්නේ? ආනේ අප හැමෝගේම ගුරුවරයා. නෑ නෑ, එයා මගේ ගුරුවරයා. මගේ මනසේ සැඟවුණු තැන් මට අවදි කරලා දෙනවා. ඒ නිසා රිදෙන තැන් වල රිදෙන්න නෙමෙයි තියෙන්නේ, අපිට රිදෙන තැන් අවබෝධ කරගන්න. එම නිසා රිදුමක් ආවහම ඒ රිදුමත් එක්ක ඔබ ඒ රිදුම මගේ කියලා ඒ තුලින් වැටෙන්න එපා මානසිකව. ඒ රිදුමත් සමග අවදියෙන් බලන්න. එවිට තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ රිදුම් එන්නේ ඇයි කියලා. රිදුමක් ඇති නොවන ආකාරයට තමන්ගේ මනස හදාගන්න පුළුවන්. මෙන්න මේ වාගේ පරීක්ෂණයක් කළ යුතුය. මොලේ ඇතුලේ තියන් බලන්න නැතුව මොලේ එළියට අරගෙන බලන්න ඕනේ. පේනවනේ මේ වාඩි වෙලා ඉන්න කෙනාගේ මොලේ තමයි ආ එළියට දාලා තියෙන්නේ. ඔබේ මොලේ විශ්වයට දායාද කරා. ඔබම ඔබ එය ග්‍රහණය කරගෙන ඉන්නේ නැතුව විශ්වයට පරිත්‍යාග කරා. බලන්න ඔබ මොලේ ඔබ තුල සංගවාගෙන ඔබේ අනසක තුල පාවිච්චි කරද්දී ඒක එළියට අරගෙන විශ්වයට අහසට මුදා හැරලා ඒ දෙස බලද්දී තමන්ට ලැබෙන සහනය මේ කාර්යය සිදු කිරීම ලෙහිසි නෑ. ඕනම කාරණයක් දැස මම ලෙස බලන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් මේ ධර්මයේ අවබෝධ නොවෙන්නෙත් ඒකයි. මම ලෙස ධර්ම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒකත් මා විසින් මම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. මා විසින් මම අවබෝධ කරයිද? කවමදාකවත් නැහැ. මා විසින් මම අවබෝධ කරන්නේ නැහැ කවමදාකවත්. හේතුව මමත්වයේ හැම විටම මම කියන පාර්ශවයක් ගත්ත විට මම වැසී ගිහිල්ලා වෙන අන්දයක් පේනවා. ඔබට ඇත්තෙම මහ මොලේ කුඩා මොලේ දෙකම නැත්තම් කොච්චර ශෝකද? ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. ඒ නිසා මේ පුජ්‍යලයා මොලේ තමන් සතුව කරගෙන ඉඳලා මේ ඡායාරූපය පේන විදියට එයාට හිතන මේක එළියට අරන් දාන්න ඕන කියලා. එයා එළියට අරන් දැම්මා. එළියට අරන් දාලා ඒ දිහා බලාගෙන ඉන්නවා. කඩ කරදරයක් වෙන්නේ නැති. දැන් අපි ඇඳුමේ හරි නේද කරදරයක් වෙන විදිහට කඩියක් හරි ගෝඹියක් හරි කෑවොත් මොකද කරන්නේ? අපි එළියට අරගෙන යාව විසි කරලා දානවා. විසි කරලා දාලා බලනවා. එතකොට අපිට අර පීඩාව නැහැ නේ. ඉතින් මෙයාටත් මෙයාගේ මොලේ කරදරයක් වෙන්නේ නැති. එයා එළියට අරන් අහසට විසි කරලා බලනවා ඒ දිහා. හැබැයි අපි යෝග බලන්න ගියොත් එහෙම අපි බලන්නේ කොහොමද? ආයිත් මොලෙම්මයි එකක් බලන්න. මොලේ හසර දාලා විසිකරන එකත් අපි බලන්නේ මොලෙම්මයි. එතකොට ප්‍රායෝගික ක්‍රියාවලියට අපි ඇවිල්ලා නැහැ. එවනම් දැන් මේක මොලෙන් බලන්න පුළුවන් වැඩක්ද? මේ මොලේ අහසට විසි කරලා පෙන්නන්නේ ඒක විශ්වගත කිරීම බෑ. එවනම් දැන් මේ වාඩි වෙලා ඉන්න මනුස්සයට මොලයක් නැහැ. මොලයක් නැති මනුස්සයෙක් කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්ද? ඇයි ඒ මනුස්සයා දුක සැප විඳින්නේ නැත? මොලයක් නැති මනුස්සෙ කවදාවත් දුක සැපක් විඳින්නේ නැත. මොලයක් විතරක් නෙවෙයි පින්නතුනේ, ශරීරයකුත් නැති මනුස්සෙක් වෙන්න ඕන. ධර්මයට අනුව නම් මොලයක් විතරක් නෙමෙයි ඉන්ද්‍රියන් පහම නැති කෙනෙක් වෙන්න ඕන. හයම නැති කෙනෙක් වෙන්න ඕන. පැහැදිලිද? එහෙම නැතුව කවදාවත් අපිට සත්‍ය අවබෝධ කරන්න බෑ. මේ ආකාරයෙන් ඔබටත් දැනෙනව ඇති ඔබේ විද්‍යුත් ක්‍රියාවලිය, ඔබේ මොලේ. අපේ එක එක සිතුවිලි මට්ටම් වලදී ක්‍රියාත්මක වෙල මොලේ කොටස් තියෙනවා. ඒ හැදිලා තියෙන්නේ එහෙම. ඒ කෙලස් කියලා හඳුන්වලා දෙන හැම ක්ලේශයක්ම ධර්මයක්ම ක්‍රියාත්මක වෙනකොට ඊට ක්‍රියාත්මක වෙන මොලේ කොටස් තියෙනවා. ඉතින් මේ හැම තැනක්ම මේ පෙන්වන්නේ දැවෙනවා යාවේ. එක් එක් සිතුවිලි ධාමයන් ගති ලක්ෂණ යාගේ වැඩිපුර තියෙනවා. සමහර ඒවා ස්වල්ප වශයෙන් තියෙනවා. ඉතින් මේ දැවෙන ස්වභාවය නිවා ගන්න ඕන. අර ලෝකේ සතුටෙන්ම ඉන්න පුජ්‍යලයා තෝරද්දී ඒ ටිබෙට් ජාතිකේ දහමේ ස්වාමීන් වහන්සේ කෙනෙක්, ජර්මනියේද කොහෙද හාමුදුරු කෙනෙක් නේ, තේරුනේ නේද ලෝකේ සතුටෙන්ම ඉන්න ස්වාමීන් වහන්සේ හැටියට? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ළඟ ලොකු දහමක් තිබුණා. ඒ දහම තුලින් මොළෙහි නිවා ගැනීමක් ඇති කරගෙන, ඒකයි ඒ දත්තවලට ඉතාම හොඳට පේන උන්වහන්සේගේ හැම අර ලෝභ ද්වේෂ මෝහ ඔස්සේ අර හැවිලෙන තැන් ඒ විදුත් පද්ධතියේ පැහැදිලිව පේනවා. ඒ උන්වහන්සේ ළඟ එහෙම දේවල් නැහැ. නිවිලා ගිහිල්ලා මේ මමත්වයේ නිසා, ද්වේෂයේ නිසා, රාගයේ නිසා, මෝහයේ නිසා, ඊර්ෂ්‍යාව නිසා, ලෝභකම් නිසා ආදී දැවෙන තැන් තියෙනවා මනසේ. තණ්හාව නිසා දැවෙනවා. ඒ දෙවෙන තැන් නෑ උන්වහන්සේ නිවලා. ගනුදෙනු නෑ. හොඳත් නෑ නරකත් නෑ. හොඳ කෙනෙක්වත් නරක කෙනෙක්වත් නෑ. එනිසායි අපි නිතරම කියන්නේ විවෘත වන්න, ඔබේ මනස විවෘත කරන්න, නිදහස් කරලා හරින්න, මොලේ විවෘත කරන්න, මොලේ නිදහස් කරන්න. සැඟවුණු ධර්මතා මොලේ තුල සංගවන්න ගියාම ඒව නිතරම දැල්විලා පවතින්න පටන් ගන්නවා. බොරුවක්, හොරකමක්, වංචාවක් වැනි දෙයක් නිතරම දැල්විලා තියෙන පටන් ගන්නවා. ඒක නෙවෙන්නේ. එනිසා විවෘත වන්න කියන්නේ ඒකයි. ඒකට තමයි සිල්වත් බව කියන්නේ. එහෙම නැතුව මේ කාරණා 10කට 15කට සීමා වෙන දෙයක් නෙමෙයි. මගේ අධ්‍යාත්මික විවෘත බව. ඉතින් තමන්ගේ මොළෙහි තමන්ගේ මනසේ දැවෙන හැම තැනක්ම නිවාගෙන නිවාගෙන තමන්පත් වෙන්න ඕන. එන්න ඕන. කොහොමද නිවන්නේ? දැඩි බව දුරු කරමින්, ධර්මය ඇසුරු කරමින්, කිසිවක් අල්ලා නොගැනීම. කිසිවක් අල්ලා නොගැනීම කියලා කිව්වහම එතන ඒ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මම විසින් කියලා තැනින් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මම විසින් කියන තැනින් නෙමෙයි ඒක ආරම්භ වෙන්නේ. මම විසින් ආරම්භ වෙන හැම තැනකම දැල්වීමක් තියෙනවා. මම විසින් කරන හැම දෙයකම බලාපොරොත්තු තියෙනවා. ප්‍රාර්ථනා තියෙනවා. ඒවා තමන්ට පීඩාකාරී තත්ත්වයන් නැති කරවන. වියුත්තක් වෙන්න කලයුත්තක් කරන්න මට්ටමට පැමිණිහාම පීඩාකාරී තත්ත්වය අඩුයි. දැඩි බව දුරු කරන්න, දැඩි බව ටික ටික අඩු කරන්න. ඒකට කියනවා අපි මනස රිලැක්ස් කරනවා, සැහැල්ලු කරනවා, සමාහිත කරනවා කියලා. ඔබ තුල තියෙන ඝන බව, දැඩි බව අඩු කරන්න, නැති කරන්න. ඒ தත්ත්වය හොඳට ප්‍රකට වුණාම ධම්මේ කියවනවා මෘදු අනතිමානී කියන ගුණය. දැන් මෘදු ගුණයත් එක්ක අනතිමානී, මාන්නේ නැති, කියන්නේ මමත්වේ නැති ලක්ෂණයක් ඇති වෙනවා. කුමන හෝ මාන්නයකට පත්විය යුතු නැහැ. කිසිදු මාන්නයකට පත්විය යුතු නැහැ. මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා ගත යුතු නැහැ. හොඳයි නරකයි දෙකම බැහැර කරපු කෙනෙක් වෙන්න ඕන. ආසවක්ඛය ආශ්‍රවයන් නැති කර කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ කෙටියෙන් ඔබට තේරුම් ගන්න මම කියන්න අපි දන්න වචන කිසිදු ඇසුරක් ආශ්‍රයක් නැති කෙනෙක්. කියන්නේ සිතිවිලි සමග ආකල්ප සමග කිසිම ආශ්‍රයක් නැහැ. ඔබ ආශ්‍රය කරනවනේ නේ, ලෝභය ආශ්‍රය කරනවා. තැනනේ ද්වේෂය ආශ්‍රය කරනවා. ඊර්ෂ්‍යාව ආශ්‍රය කරනවා. වෛරය ආශ්‍රය කරනවා. ඔබ තමයි ආශ්‍රය කරනවා. අසුර ආසවක් කිසිදු ඇසුරක් නැති එල්ලිච්ච දෙයක් නෑ. දැන් භාවනාවක් කරනවා නම් එයා සමහරලාට නයිකොත් හින්දු භාවනා ක්‍රමවල නම් හැදිලා තියෙන්නේ ආශ්‍රය කරගෙන යමක්. ආශ්‍රමයක් වැඩෙන්නේ යාළඟ. යම්කිසි සංස්කාරයක් වැඩෙන්නේ. අරමුණක් අල්ලගත්තාම ආශ්‍රවයක් වැඩෙන්නේ. ඒ ආශ්‍රවයක් නැති ආසවක්කය. දැන් ඔබ ළඟ යම් පීඩාවක් තියෙනවා නම් ඒ පීඩාව තියෙන්නේ මොකද කියලා අහුවාම ඔන්න අපිට කියනවා මොකද? මෙන්න මේ ආශ්‍රය කරනවා, මේ මේ මේ කාරණේ මම ඇසුරු කරනවා. දුවා ගැන, එහෙම නැත්නම් පුතා ගැන, එහෙම නැත්නම් වෙච්ච සිද්ධියක් ගැන, එහෙම නැත්නම් පුජ්‍යලයක් ගැන නේද? ආශ්‍රය නිසා. ආශාවක් ඥානය. ඒ කියන්නේ ආශ්‍රවයන් නැති ඥානය. දැන් සාමාන්‍යයට තියෙන්නේ කොහොමද? ආසවක්කේ ඥානෙද නැහැ. ආසවක්කේ ඥානෙ නෙවෙයි තියෙන්නේ ඒගොල්ලන්ට තියෙන ආශ්‍රවයන් සහිත ඥානය. ආශ්‍රවයන් අසුරු කරනකොට ඒ දැල් වෙනවා හැමතැනම. ඒ ආශ්‍රවයන් තුල ඇති වෙන ගුණාංගත් එක්ක, ඒ ගැෂ්ඨනත් එක්ක මනස මොලේ දැල් වෙනවා. නිවීමක් නැහැ එතන. ඇයි මේ ආශ්‍රවයන් දුරු කරන්න කියන්නේ? මේ ආශ්‍රවයන් නිසා ඔබ තුල ඇති වෙන්නේ දුක නිසා, දුකට හේතුන් නිසා. ඒ සියලු ආශ්‍රවයන් පවතින්නේ දුක මුල් කරගෙන, දුක මතයි පිහිටලා තියෙන්නේ ලෝකය. හැම සිහිනයක්ම කඩා වැටෙනවා, හැම සිහිනයක්ම පෙන පිඩක් වගේ පුපුරලා යනවා. මහා පෘථුවියක් මහණෙනි කපුරු පෙත්තක් පිච්චෝ වගේ දූවිල්ලක්වත් නැතුව විනාශ වෙනවා. ඒකයි සංස්කාර ලෝකේ හැටි. ඔබේ සිතේ ඇතිවන සිතුවිලි වලට කවර කතාවද? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙනවා නේද? නේ මහා පෘථුවිය කපුරු පෙත්තක් පිච්චෝ වගේ අලුත් නැහැ, මොකක්වත් නැහැ, අඟුරුත් නැහැ, මුකුත් නැහැ. කපුරු පෙත්ත පිච්චුවාම තියනවද? නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ මේ මහා පෘථුවියක් නැතුව යනවා කියනවා. එතකොට ඔබේ හදවතේ ඇති වෙන ආශ්‍රවයන් ගැන කවර කතාවද? එහෙමනම් ඇයි අපි ඒක මම, මගේ, මගේ ආත්මය, මගේ ජීවය නේද, මගේ ජාතිය, මගේ ආගම, මේ මම, මේ අපි වංශක්කාරයෝ, අපි ධනවතුන්, අපි පෝසතුන්, අපි කුලවතුන්, අපි උගත්තු, වැඩගත්තු, එහෙම නැත්නම් නොවැදගත්තු, දුප්පත්තු කියලාවත් අල්ලගන්න උමනාව නැහැ. දැන් ඔකේ ධනාත්මක පැත්ත පිළිබඳ නෙමෙයි, ඍණාත්මක පැත්තත් හොඳ නැහැ. මට බෑ, මට මේ ආත්ම නිවන් දකින්න බෑ, එහෙම කියලා හිතන්නත් හොඳ නැහැ. මානය දුරු කරන්න ඕන. මානය කිව්වහම ඒක බෙදෙන කොටස් දෙකකට. ඒක තමයි හීන මානය, අධිමානය. ඉතින් අපි අනතිමානී වෙන්න ඕනේ. කියන්නේ මානය නැති කෙනෙක්. එයාලඟ හීන මානෙත් නැහැ, අධිමානෙත් නැහැ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ මාන්න හරි මාන්න අධිකයි කියලා. කියන්නේ ඒ පැත්ත විතරක්. හීනමානයත් එහා සමානව බරපතලයි. තමා පිළිබඳව තමන් හීනමානයෙන් ඉන්න එක. ඒ නිසා ඒ සියලු මාන්නයන් දුරු කරන්න. මාන්නයන් කියලා කියන්නේ දෘෂ්ටි දුරු කරන්න ඕන. ලෝකය දර්ශනය කරගෙන හිටපු කෙනෙක් මේ භාවනා පැත්තට යොමු වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ වැඩේ ආරම්භ කරන. මොකද්ද? ඔළුවෙන් එක තැනක කොටස සිදුරක් හදලා ඉනිමගක් දාලා එයා මොලේ ඇතුළට බහිනවා. ඒ කියන්නේ දැන් මෙයා මෙච්චර කාලයක් ලෝකේ හොය හොයා බල බල හිටිය, දැන් මෙයා පරීක්ෂා කරන්න යන්නේ නෝ එන්ජිම ගැන පරීක්ෂාවක් කරන්න යන්න හදන්නේ. ඈ නේ, දැන් අපි වාහනෙන් වෙන වෙන තැන්නේ බලන්න යන්නේ, වාහනේ ගැන හොයන්නේ නෑනේ. අපි යම් දවසක ඔන්න අබල දුබල කම් හට ගන්නකොට ඊට පස්සේ අපි මොකද කියලා අතර වෙලා බලන්න හදනවා එන්ජිම. මෙයා බලන්නයි හදන්නේ තමන්ගේ මොළෙහි සහ මනසේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා තමන්ගේ මොළේට ඉනිමඟක් දාලා තමන් බහින්න ඕන තමන්ගේ අධ්‍යාත්මික ගවේෂණය සඳහා. ඊට පස්සේ බාහිර දේවලුත් එක්ක නෙමෙයි ගැටලු තියෙන්නේ, යන්නේ අභ්‍යන්තරික සත්වය පිළිබඳව. හැමෝම මේ විදිහට බහින්න. තමා දෙස බලන්න, ඕකට කියනවා ආත්ම අවබෝධය කරගන්නවා කියන්නේ. ඒකට තමන්ගේ අධ්‍යාත්මයට තමන් ඉනිමගකින් බහින්න ඕන. කිසිවක් ග්‍රහණය වෙන්නේ නැත්නම් ඒ ඥානය තමයි ශ්‍රේෂ්ඨ. ඒ තමයි පැවැත්විය යුතු ධර්මය. නිරායාසී යම් තැනක ඇද්ද ඒ තමයි පැවැත්විය යුතු ධර්මය. ඒ தත්වේ තමන්ගේ ඥානය තුල ගුණය තුල ඇති වුනහම තමන් වඩන්න ඕන. ඒකට කියනවා චේතෝ විමුක්තික මෛත්‍රිය. බුදුහාමුදුරුවන්ගේ නිර්වචනයේ මෙත්තායි භික්ඛවේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තික මෛත්‍රිය බුදුහාමුදුරුවන්ගේ නිර්වචනය. කායිකව මිනිස්සු නිදුක් නිරෝගීව සුවපත් වෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කළාට එහෙම දෙයක් ලෝකෙ වෙන්නේ නැහැ. ශරීරයකට ලෙඩ ස්වභාවිකයි. ජරා ජීරණය ස්වභාවිකයි. මරණය ස්වභාවිකයි. ඒව නතර කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ හොයාගත්තා චේතෝ විමුක්තික මෛත්‍රියෙන් ඔබ ලෙඩ වීමත් මරණයත් වළක්වන්න පුළුවන්. ලෝකෙටත් එය ලබා දුන්නොත් ලෝක මිනිස්සුන්ටත් ඒක කරගන්න පුළුවන්. චේතෝ විමුක්තික මෛත්‍රිය. මායාවෙන් නිදහස් වීම. දැන් ඉන්ද්‍රියන් 6ම තමන්ගේ අධ්‍යාත්මය වෙත යොමු කරලා අධ්‍යාත්මික පරීක්ෂණයක් කරනවා. බාහිරයට හරවපු ඉන්ද්‍රියන් 5 තමා වෙතට හරව ගන්න. ඇස ඇස වෙතටම යොමු වුණොත් කුමක්ද පේන්නේ? කන කන වෙතටම යොමු වුණොත් කුමක්ද සම්පේ? නාසය නාසය වෙතටම යොමු වුණොත්, දිව දිව වෙතටම යොමු වුණොත්, ශරීරය ශරීරය වෙතටම යොමු වුණොත්, අන්න එහෙනම් පස්සපච්චයා වේදනා නැති වෙනවා. ගැටීම තුලනේ මේ වේදනාවල් මතුවන්නේ. හොඳටම ඔබ දන්නවනේ ඔබේ මනස ගැටීම තුලයි වේදනාව උපදින්නේ. ගැටීම් නැති තැන වේදනා නැත. ඔබගේ සිතුවිලි දහමේ ක්‍රියාවලිය මෙන්න මේ වගේ. කොයි වගේද? එක බෝලයක එක ලෝකයක්. ඔය එක මනෝමය ලෝකයක්. එක බෝලයක් එක ලෝකයක ඉඳලා අනිත් ලෝකෙට අනිත් ස්වභාවයට පණින. කවුද මේ පණින්නේ? මම. පුජ්‍යලේ එක මානසික ස්වરૂපයක ඉඳලා තව මානසික ස්වરૂපයකට. එහෙම නැත්නම් අනුමෙතියේ ඉඳලා ප්‍රතික්ෂේපයට. ප්‍රතික්ෂේපයේ ඉඳලා ප්‍රභේදයට. ප්‍රභේදයේ සිට අනේකාකාරයට. නිරන්තරයෙන්ම පැන පැන ඉන්නවා. අපිත් එහෙමනේ බලන්න උපදිච්ච දවසේ ඉඳලා මොන තරම් වෙනස් වීම වලට භාජනය කරගත්තද තමන්ගේ ජීවිතේ. නමුත් ඒ වෙනස් කිරීම අවසන් වෙලා තියෙනවද? නැහැ. ඇයි? මම ඉන්නකම්ම මෙයා එක එක තැන් වලට සංක්‍රමණය වෙනවා. සරලව ගත්තොත් ඔබ නිවෙස් කීයක වාසය කළාද? මේ වෙනකොට ඔබේම කියලා ඔබ නිවාස දෙක තුනක් මාරු කරගත්ත අයත් ඇති තැන් තැන් වලට. ඒක බහුතික කාරණයි. ඊළඟට ආයතන කීපයක රස්සාවල් කරපු අයත් ඇති. එහෙම නැත්නම් රටවල් කීපයක රස්සාවල් කරපු අයත් ඇති. ඒ බාහිර ඊට වඩා වේගයෙන් ඔබේ මොළෙහි ඔබ මොනතරම් දෘශ්‍ය ජාල මාරු කළාද කියලා. මේ තැනත්තා අර ඉහත අනිකුත් බෝලවල ජීවත් වුණා. නමුත් දැන් මේ ජීවත් වෙන්නේ මේ බෝල දෙක තුල. එක බෝලයක ඉඳලා අනිත් බෝලයට ආයි සංක්‍රමණය වෙනවා. පරිස්සමෙන් පැටේ කියලා සංක්‍රමණය වෙනවා. හැබැයි යාට තේරෙන්නේ නැහැ ලෝකෙෙම සැනසෙල්ල හොයනවා මිසක් මේ ලෝකේ තියෙන ලෞකික බුද්ධියේ ස්වභාවය එකයි. ලෝකෙෙම කොයිබකට හරි සංක්‍රමණය වෙලා සැනසෙල්ල හොයනවා මිසක් සැනසෙල්ල හොයන්න තියෙන්නේ සංක්‍රමණය වීමෙන් නොව මා තුලින්, මේ සංක්‍රමණය වෙන කෙනා තුලින්, මමත්වයේ තුලින් කියලා බලන්නේ. එනිසා සංක්‍රමණය තුලින් නෙමෙයි මමත්වයේ තුලින් තමයි ඔබ සැනසෙල්ල සුවගතෙත්. එසා සංක්‍රමණය වීම නෙමෙයි වැදගත්, මමත්වයේ දුරු කිරීම. දැන් ගොඩාක් භාවනාවල් වලට ගියාමත් කරන්නේ උන්වහන්සේලා අර ඉන්න දුක එයා සංක්‍රමණය කරලා දෙනවා. ඔතන නෙමෙයි මෙන්න මෙතන හිටියාම හරි කියලා. තැනක නොපිහිටිය යුතුයි. තැනක පිහිටියොත් එතන මමත්වයේ තියෙන මමත්වයට හැමදාම එක තැනක ඉන්න බෑ. එයා සංක්‍රමණය වෙන ස්වභාවයක් තියෙනවා. මමත්වයට මොනම තත්වයක්වත් භෞතික ලෝකේ සෑහීමට පත් වෙන දෙයක් නෙමෙයි. මමත්වයේ සෑහීමට පත් කරන්න බෑ. මමත්වයේ දුරු කිරීමෙන් පමණයි සැනසෙල්ල ලබන්න පුළුවන්. ගොඩක් අය හිතනවානේ මමත්වයේ සෑහීමට පත් කරන්න පුළුවන් සල්ලි තිබ්බහම පුළුවන්, බලය තිබ්බහම පුළුවන්, නිලය තිබ්බහම පුළුවන් කියලා. බෑ, කවදාවත් බෑ. ඒ ඉන්න තැන සතුටෙන් තමන් ඉන්න දහම තෝරගත්තා නම් ඒ ගහ යටත් තමන්ට මාර්ගයවා. ඒ ගහ යටත් පෝසත්කම තියෙනවා. එසා පෝසත්කම මතුවෙන්න ඕන අධ්‍යාත්මික දර්ශනයේ මිස භෞතික දේවල් වලින් නොව. අනුන්ට පෙන්වන පෝසත්කම නෙමේ තමන්ට තියෙන පෝසත්කම. අනුන්ට පේන දුප්පත්කම නෙමෙයි ප්‍රබල තමන්ට දැනෙන දුප්පත්කම. එනිසා ඒ දැනෙන දුප්පත්කම නැති කරගන්න තවන්ට පුළුවන්. නෙළුම් මල තමයි නිවන් ධර්මයේ තිබෙන ආදර්ශය, උපමාව. මඩ ඉක්මවා, දිය ඉක්මවා, ඉහළට නැගී තාම පවිත්‍ර පිරිසුදු මඩ නැති මේ නෙළුම් මලක් ලස්සනට පිපෙනවා. ඔබත් ඔබ තුල ජීවත් වෙනතුරු ඒක මඩේ ජීවත් වීමක්. ඉන්ද්‍රියන් තුල ජීවත් වෙනතුරු මඩේ ජීවත් වීම. ඉන්ද්‍රිය සාපේක්ෂිතව ජීවත් වෙනතුරු මඩේ ජීවත් වීමක්. ඉන්ද්‍රියන් අතහැර දාලා, ඉන්ද්‍රියන් පහ අතහැර දාලා බුද්ධිමය, ඥානමය, ප්‍රඥාමය මේ මල කුකුදුවන්න ඕන. එවිට ඉන්ද්‍රිය විෂය එක්ම වූ ඥානය ආසවක්කය ඥානය. ආශ්‍රවයන් සරය කරගෙන බලන්න ලෝකේ දෙහා. මේ කරුණයි කියලා කිසිදු කරුණක් ගන්න එපා. කිසිදු කරුණක් ගන්න එපා. එහෙනම් මේ දේශනා කරන කරුණක් ගන්න එපා. අන්න ඒකයි ඔබ ඥාණයෙන් අවබෝධ කරගන්න ඕන. මේ දේශනා කරන කරුණත් අතහැරලා තමයි ධර්මයේ දකින්නේ. හැදෙන්නේ දේශනා කරන කරුණත් අතහැරලයි ධර්මයේ දකින්නේ. නැත්තං එයා මොකද කරන්නේ? ආය වෙනස් සංස්කාරක එයා දන්නේ නැතුව පටලැවුව වෙනවා. ඒකයි අපි ඒසේ පටලැවෙන්නේ නැති වෙන්නේ. තාම පිරිසිදු වෙන්නයි ඒ වචන ඇත්තත් මතක් කරන්නේ. දැන් මේ ළමයා භාවනා කරන්නේ නගර මාද්දී. හරියට ඉරි කපාගෙන යන්නත් තහනම් කියන ඩබල් ඉර තියෙන තැනක ඩබල් ඉරේ වාඩි වෙලා හරි මැද තාම කලකෝලහල පවතින මේ වටපිටාවක් තුළ මෙයා නිහඬව ඉන්නවා. මම හිතන්නේ මේක තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මේගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ අධ්‍යාත්මය කොතන තිබුණත් ඒගොල්ල යම් තැනක ගත්ත යම් සිද්ධාන්තයක් මතු කරන්න උත්සාහ කරන්නේ. මේක තමයි නගරයක් වැනි මනස තුල ඔබට ඒ කිසි දෙයක් ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි දහම. ඉන්ද්‍රයන් දැන් මේ වෙන අය නම් නේද? වාහනේ ශබ්දයක් ඇහුණා නේද? චංජල වෙනවනේ, කලබල වෙනවනේ. මොනවා හරි දෙයක්, පොඩි දෙයක් වුණා දැන් ඒ දේවල් කිසි දෙයක් තුල චංචල නොවි, කලබල නොවි ඉන්න ස්වභාවය, ජීවත් වෙන ස්වභාවය. එතකොට දෙපැත්තේ වාහනවල සද්ද කියලා කියන්නේ, විවිධ වාහන වර්ග කියලා කියන්නේ ඔබේ අධ්‍යාත්මය තුල ඒ මේ අත දුවගෙන යන අපි හිතමුකෝ සිතුවිලි පද්ධතිය කියලා නේ. ඒ දේවල් අතර තමන් මැදහත්තු ඒ කිසිවක් ගණන් නොගෙන තමන්ගේ නිහඬියාව තුළ තමන් ජීවත් වෙනවා. තමන්ගේ කර නොගෙන ඒ කිසිවක් සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව සුවයෙන් වාසය කරනවා, සංසුන්ව වාසය කරනවා. ඒක තමයි භාවනාව කියලා කියන්නේ කියලා පෙන්වන්නයි මේ අපූර්ව ඒ චිත්‍රය, ඡායාරූපය මඟ පෙන්වනවා. තමන්ගේ මොලේ ගැටලුකාරී ස්වභාවය තියෙන විට දැවෙන ආකාරය තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මේ කාපාටේ මොලේ අභ්‍යන්තරයේ යම් පීඩාකාරී ස්වභාවයක් මේක දැනෙනවා. තමන්ට ඔළුව අභ්‍යන්තරේ පීඩාකාරී ස්වභාවයක් තියෙන විට මෙවැනි දැවෙන ලක්ෂණයක් තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි ඒ භාවනාවක් වගේ දෙයකට යොමු වුණාම අපිට මේ දෙවෙනි ඒ මෙඩිටේෂන් කරපු මොළෙහි පේන ඒක අවම වෙලා දුරු වෙලා සිඳිලා ගිහිල්ලා තියෙන ස්වභාවයක් තියෙනවා. ධර්ම අවබෝධයක් එක්ක අපිට පුළුවන්කම තියෙන ඕක 100ට 100ක්ම නිවන. ඒ තමන්ට ඇතිවෙන මොළේ ඇති කරන පීඩාකාරී තත්ත්වේ 100ට 100ක් නිවන පුළුවන්. ඒකට ධර්ම කියනවා අශේෂ විරාග නිරෝධ කියලා කියනවා. ශේෂයක්වත් සංස්කාර බලයක් නැහැ. මේ පීඩනය හැදෙන සංස්කාරක බලය 100%ක්ම සංස්කාරක බලයක් නැතිව පවතින්න පුළුවන්. ඒ කියන්නේ දෙවීම්, ගිනි ගැනීම්, පිච්චීම් නැත. කුමක්ද අනුගමනය කරන ප්‍රතිපදාව? සම්මයක් ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවැරදිව හඳුනා ගන්නා ලද ආර්ය අෂ්ටාංගික මාර්ගය. මනස නිවන වැඩපිළිවෙල. ඒ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුනගත්තේ නැති අය තමයි ඔය එක එක තැන්වල හිත තියාගෙන නැහෙන්න හදන. බුදුහාමුදුරුවෝ කොහෙවත් හිත තියාගන්න මතක් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ අචින්තිය වූ අනන්ත වූ ධර්මයේ හිත තබා ගන්න. ඒක ශූන්‍යතාවය නෙමෙයි. එහි තබා ගන්න හිතක්වත් තබන කෙනෙක්වත් පවතින කෙනෙක්වත් නැත. නැති දෙයක් ඇති කරගත්ත මිරිඟු ධර්මයක් තමයි අධ්‍යාත්මය තුල ක්‍රියාත්මක වෙන්නේ, කැරකෙන්නේ. නැති දෙයක් ලොකුවට පේන පෙන පිටක් වාගේ හරයක් යයි කෙසෙල් කඳන් කර තියාගත්තාය. හරයක් කියලා ගන්න සංකල්පවල දෘෂ්ටිවල හරයක් ඉතුරු වේද? තමන් අහන ඔබ ජීවිතේ පුරාම ඔබ හරවත් කියලා ගත්ත දේවල් තුල හරයක් තිබ්බද? පස්සේ තේරෙනවා හරයක් නැහැ කියලා. මේ හරයක් නැති දේවල් තමයි හැමදාම කර තියාගන්නේ. හරයක් නැති කෙසෙල් කඳන් වලින් තමන්ට නිවසක් හදාගන්න බෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සියලුම මිනිස්යාන්ට තියෙන යම් කිසි මවා ගැනීම, එහෙම නැත්නම් මානසික උමතුතාවයක් තියෙන. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්න ඕන. සෑම කෙනෙකුටම තියෙන උමතු තත්ත්වය තම තමන්ට ආවේනික ආකාරයෙන් උමතුවටපත් වෙලා තියෙනවා. කේකිනයි ස්වභාවයන් වල බැඳෙනවා නම් බැඳින් යුත්තේ ධර්මයයි, අගය කරනවා නම් අගය කළ යුත්තේ අචින්තිය වූ දෙයයි. අචින්තිය වූ දෙයකින් චින්තනය උපදින්නේ නැහැ. අචින්තිය වූ ධර්මයකින් චින්තනය උපදින්නේ නැහැ. දැන් ඔබ රූපයක් දැස බැලුවොත් ඒ රූපයේ ඔස්සේ තවන්ට සංස්කාර පහළ වෙනවා. යම් ශබ්දයකට අහුම්කම් දුන්නොත් ඒ ශබ්දයේ ඔස්සේ තමන්ගේ සිතුවිලි පහළ වෙනවා. යම් සුවඳක් දැස බැලුවහම ඒ සුවඳ ඔස්සේ තමන්ට සිතුවිලි පහළ වෙනවා. යම් රසයක් දැනුණාම රසයේ ඔස්සේ තමන්ට සිතුවිලි පහළ වෙනවා. යම් ස්පර්ශයක් දැනුණාම ස්පර්ශයේ ඔස්සේ තමන්ගේ සිතුවිලි පහළ වෙනවා. නමුත් නිර්වාණය දෙස බැලුවාම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. දේශනා කරන්න අපහසු, ඒ වගේම තේරුම් ගන්න වටහා ගන්න අපහසු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. වචන වලින් තේරුම් ගන්න බෑ. ඒ වචන ඔක්කොම තම්බල බොන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දෙය එක තමන්ටම ආවේනික විදියට තමන් ධර්මය හොයාගෙන යන එක මොහොතක තමන්ට ධර්මය මුණ ගැහෙනවා ඇති. ඒකේ ස්වභාවය එකම තමයි. ආයි වෙන දෙයක් නැහැ. ඒක හරියට අර මැණික් හොයනවා වාගේ. මැණික් හොයන දැකලා නෙමෙයිනේ නේ. දැකලා ඉලක්කයට යනවා නෙමෙයි. මැණික් ඇති පරිසරයක යා මැණික් සොයමින් ගමන් කරන්නේ. එයාට ලැබෙනවා ආම්බෙන්. නමුත් මේක ඊට වඩා ටිකක් විධිමත් භාවයක් තියෙනවා. ඒකට තමයි අර නිසි තැනක ඉඳලා මාර්ග උපදේශය ලැබුණා. ශාස්ත්‍රඥ වහන්සේ ලබා දෙනවා, කල්යාණ මිත්‍රයන් වහන්සේ ලබා දෙන උපදේශය. එතකොට ඔබට එතෙන්ට ක්‍රමානුකූලව ඇදීගෙන එන්න ඕන යෝනසෝ මනසිකාරයෙන් හා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. දිවි පරිත්‍යාග කරලා තමයි ශාසන ඉතිහාසයේ ධර්මයේ දැකලා තියෙන ගොඩක් අය. කියන්නේ ලොකු මානසික කැපවීමකින්. ඒ කොතනක සිටියත් එහෙම දෙයක් තිබුණා. දින තමන් ධර්මයේ වෙනුවෙන් ධර්ම අවබෝධය කර ගැනීම සඳහා තමන් ළඟ තියෙන මමත්වයේ ශක්තිය, අභිභවායන ශක්තිය, ධර්මයේ ශක්තිය උඩරගන්න ඕන. يعني අල්ලා ගැනීම සඳහා යම් ශීති ශක්තියක් තියෙනවා නම් එයා ළඟ යා ශක්තියක් ජනිත කරන්න ඕනේ. ඒ වේගයට වඩා අතහැරීමේ ශක්තිය තේරුණාද? එවිට තමයි ඔබට ඒ දේ අතහරින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔය shopping කරන්න හරිය, ඔය බඩු ආදී මිලදී ගන්න වෙළඳ සල්වලට ගියාම තමන්ගේ සිත් ගන්නා වූ ඉතාම වටින දෙයක් තියෙනවා. ඔක ඇලීමේ ශක්තිය වැඩි වුණාම ඒක අරගෙන එනවා. හැබැයි යා ඒකට නොඇලීමේ ශක්තිය කියන එක ඊට වඩා ලබා දුනොත් එතනින් නොඇලීෙන්නත් හැකියාව තියෙනවා. සිතිවිලි අතරත් එහෙමයි. ඇලීමේ ශක්තිය ඇති වෙනවා. ඒ ශක්තියද අර කුසල ශක්තිය. ඒක සුරාසුර යුද්ධය. හොඳ අය හා නරකය අතර යුද්ධය, පව සහ පින අතර යුද්ධය, කුසලයේ සහ අකුසලයේ අතර යුද්ධය. එහෙම නැත්නම් මාර පරාජය. මේ මාර පරාජය කරන්න හරි අමාරුයි. මාරයන්ගේ ස්වභාවය තමයි මාරිය විදියට පෙනී හිටින්නේ නැහැ. තේරුණාද? මාරය විදිහට පෙනී හිටින්නේ. ඒක නිසා තමයි තණ්හා, රති, රගා ආදී වශයෙන් අර තියෙනා වූ ඒ ස්වરૂපී නල්ලාවන් හැටියට පෙන්වුවේ ඒකයි. නේ? ඒක අපිට බාහිර ලෝකෙත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. තණ්හා, රති, රගා අඳුන ගන්න හම්බෙන්නේ කාලයක් ගියාට පස්සේ මිනිස්සුන්ට. දේශපාලන ශාස්ත්‍රයේ වුණත් එහෙමයි. රටක් විනාශ කරන පුජ්‍යලයෝ එනෝ, හරි ලස්සන සොඳුරු බලාපොරොත්තු සොඳුරු වදන්, නිහතමානී ගති, හරි ප්‍රබුද්ධ ගති පෙන්නගෙන එනෝ. මේ ප්‍රබුද්ධ මිනිස්සු නෙමෙයි. ඒක තමයි ලෝකේ ස්වභාවය, තණ්හා රති ස්වභාවය. රවට්ටන්න පුළුවන් මොකෙන්ද? ඒ පැත්තෙන් තමයි ඒ එන්නේ. එතකොට ඔබේ මනස රවට්ට ගන්න තමයි බලන්නේ නිතරම. කෙලෙස් ලොකු විදර්ශනාවක් තියෙනවා. කරුණ හඳුනා ගැනීමේ ලොකු විදර්ශනාවක් තියෙනවා. නැත්නම් මනස මතු පිටින් රැවටෙන ස්වභාවය අතහැරීම හොඳින්ම පුරුදු කරන්න. අධ්‍යාත්මිකව අතහැරීම. ඒ අතහැරෙන තරමට තමයි තමගේ මනස සැහැල්ලු වෙන්නේ. කිසි දෙයක් තදින් අල්ලා ගන්නා ස්වභාවය දුරු කරන්න ඕන. එතන තමයි තමන්ට සුවදායකත්වයේ සහනය ලැබෙන්නේ. අරමුණක් අල්ලා නොගෙන අතහැරීම පුරුදු කරනවා. කිසිදු දෙයක් ග්‍රහණය කර නොගෙන අල්ලා ගැනීම පුරුදු කරනවා. නිදහස් වීම පුරුදු කරනවා. ධර්මයට මඟ පෙන්වීම සඳහා වචන ලෝ නිර්මාණය වී නැත. වචන ලෝ නිර්මාණය වී තිබෙන්නේ සංස්කාර ලෝකයට මඟ පෙන්වීමටයි. එවිට මේ සංස්කාර ලෝකයට මඟ පෙන්වන්න නිර්මාණය වෙච්ච වචන තමයි මේ අසංකාරිකත්වයට පැහැදිලි කරන්න, සංකාරික ධර්මය අවබෝධ කරගන්න අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වචන, මේ උදාහරණ හැම දෙයක්ම හරීම දුප්පත්. අපි හඳට විසි කරලා ගහන ගල් ගෙඩියක් එක හඳට යන්නේ නැතුව ඒක වැටෙනවනේ බිමට, නේද? හිරුට ගහන ගල් ගෙඩියක් හිරු ළඟට යන්නේ නැතුව වැටෙනවනේ පොළොවට ඒක. ඒ වගේ තමයි මේ වචනවල තියෙන දුප්පත්කම. ඒ කියන්නේ ඒකේ වේගය කිසි විටක මේ නිර්වාණ ධර්මයේ කරා යන්නේ නැහැ. මේ වචනවල ඇති කරවන ඒ ශක්තිය නිර්වාණ ධර්මයේ කරා ගමන් කිරීමට තරම් ප්‍රබල නැහැ. ඒ නිසා ඒ වචනවල අර්ථ පරිමාව ඉක්මවල ගිහිල්ලා යා අදිචිත්ත අදිඥාන කියන බලයක් තමා තුළ ඥානයක් ඇති කරගෙන ඒ වචන ඔස්සේ යන්න පුළුවන් උපරිමයට ගමන් කරලා ඒ වචන වලින් එහාටත් ගමන් කරන්න පුළුවන්. වචන නැතුව ධර්මයක් තමන්ට ප්‍රකට කරන්න පුළුවන්. දහමට පිවිසෙනවා. එතන තමයි නියම විදර්ශනා මාර්ගය ඇරෙන්නේ. ඒ විදර්ශනා මාර්ගයෙන් තමයි එයා මේ වචන, දෘෂ්ටි, සංකල්ප ඉක්ම වූ නිර්වාණ ධර්මය කරා ගමන් කරන්නේ. ඉතින් මෙය තරණය කිරීමට පුළුවන්කම තියෙන්නේ අතිශයින්ම දුර්ලභ වූ පිරිසකට පමණයි. සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයි. කල්යාණ මිත්‍රත්වයේ සමන්ගේ ධර්ම අවබෝධය වූ අයගේ ධර්මයේ ශ්‍රවණය කිරීම සහ යෝනිසෝ මනසිකාරය කිරීම, ඒට අනුව අනුගත වීම කියන මෙන්න මේ ක්‍රියාකාරකම් හතර ප්‍රකට වෙන තැන, දියුණු වෙන තැන ඔබට ධර්ම අවබෝධය කර ගැනීමේ භාග්‍ය ලැබෙන. ඒක අනුභුම්බ කිරියා, අනුභුම්බ ප්‍රතිපදා. ඒක ක්‍රමානුකූලව එක දවසකින් කාට හරි එහෙම කියලා දෙන්න පුළුවන් දෙයක්වත් එහෙම අවබෝධ කරගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. යාගේ මහන්සි වීම, යාගේ කැපවීමේ තරමට තමන්ගේ වේගයට අනුව තමයි තමන්ගේ කාලේ තීරණය වෙන්නේ. බොහෝම උනන්දුවකින් වේගවත් වෙනවා නම් එයාට දවසකින් දෙකකින් එක සතියකින් දකින්නත් පුළුවන් දහම. තව එක්කෙනෙක්ගේ වේගය ටිකක් අඩු නම් මාස කීපයකින් එයාට දකින්න පුළුවන්. එහෙම නැත්නම් වසර 10කින් හරි ජීවිත කාලය හරි කවදක හරි මේක අවබෝධ කරගන්න. තමා තුළ තිබෙන මිත්‍යා දෘෂ්ටිය ටිකෙන් ටික ටිකෙන් ටික ක්ෂය කරලා දානවා. ඒක තමයි අපි කළ යුත්තේ. දෘශ්‍ය මායාවක තමයි පැටලිලා ඉන්නේ. ඒ දෘශ්‍ය මායාවෙන් අපි ඉවත් වෙන්න ඕනේ. ඒකනේ අපිට අර පොල් ගහට කවුරු හරි ඇවිල්ලා කොස් ගහයි කිව්වොත් උහුල ගන්න බැරි. ඒ දෘශ්‍ය මායාවේ තියෙන ප්‍රබලත්වය. මේ වචන දැඩි උපාදානය නිසා ඍදුම් වේදනා වැඩි. සිතුවිලි දැඩි උපාදානය නිසා ඍදුම් වේදනා වැඩි. කරුණු මේ ලෝකේ උපාදානය වැඩි වෙන තරමට උපාදානක්ඛන්ධා දුක්ඛ. පංච උපාදානක්ඛන්ධා දුක්ඛ. උපාදානය වැඩි වෙන තැන දුක වැඩි. උපාදානය අඩු වෙන තැන දුක අඩු වෙනවා. සම්පූර්ණයෙන් උපාදානය ප්‍රහාණය කරන තැන දුක නැත්තටම නැති කරන්න පුළුවන්. කොහොමද උපාදානය නැති කරන්නේ? තණ්හාව දුරු කිරීමෙන්. කොමකට ඇති තණ්හාවද? පංච උපාදානස්කන්ධයට ඇති තණ්හාව. පුජ්‍යලත්වයේ සහ පුජ්‍යලත්වයට ග්‍රහණය වන දේ අතර බන්ධනේ සාධන මේ ශක්ති විශේෂයට තමයි කියන්නේ. ගෂ්ඨනේ සාධන ශක්ති විශේෂයට තමයි කියන්නේ තණ්හාව කියලා කියන්නේ. ඕනම කරුණු දෙකක් අතරත බන්ධනයක් සාධන ගුණයට කියන්නේ තණ්හාව කියලා. අපි ඒක පිටින් උදාහරණයක් කරලා ගත්තොත් එයක් ගන්න පුළුවන්. කපු වගේ අගුල් කපුව නේද? දෙන්නේ බන්ධනය කරන්න මැද හස්ත කරුවෙක් ඉන්නවනේ. ඒ තමයි තණ්හාව. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති මහ. තණ්හාය විපමුතස්සනති සෝකෝ පුතෝම. මේක කියනකොටම ධර්මයේ දකින්නෝ වෙන අය. අපේ අය 423ම කිව්වත් ධර්මයේ දකින්නේ නැහැ. දුටු දේ දුටු පමණයි කිසිවක් ගන්න එපා කියලා කෙනෙකුට ධර්මයේ දකින්න. අපි ආයෙත් මේක ලක්ෂ වාරයක් කිව්වත් දකින්නේ නැහැ. ඇයි? ඊතරම් දුර විහිදෙන ඥානයක් නැති නිසා. අල්ප වූ ඥානයක් ඇති නිසා. ඥානෙ වර්ධනය කරන්න පුළුවන් ඒ පිළිබඳව නැවත නැවත ගැඹුරින් කල්පනා කිරීමෙන් සිටීමෙන්. වරදක් තියෙනවා නම් මේකේ වරදක් තියෙනවායි කියලා සද්ද නැතුව ඉන්න නැතුව ඒ වරදේ ඒ ගැටලුව තමන් සොයාගත යුතුයි. තමන් තේරුම් කරගන්න ඕන තමන් අපා දුකින් නිදහස් වෙන්න ඕන. තමන් සාහසාරික දුකින් නිදහස් වෙන්න ඕන කියලා. මේ ධර්මය කියලා කියන්නේ න්‍යායක් නෙමෙයි, සංකල්පයක් නෙමෙයි. නීතියක් නෙමෙයි, අණක් නෙමෙයි, බණකුත් නෙමෙයි, දර්ශනයකුත් නෙමෙයි, චින්තනයකුත් නෙමෙයි. මේ ධර්මයේ කියන්නේ තථාගත ධර්මය. තථාගත ධර්මය කියලා කියන්නේ ඇති සැටි පෙන්වන, ඇති සැටි පෙන්වන ධර්මය. ඇති සැටි පේන්නේ දර්ශන අවබෝධයට පත් වූ අයෙකුට පමණයි. ඉන් මෙහා කෙනෙකුට පේන්නේ ඇති සැටි නෙමෙයි, එයා ඇති සැටි කියලා හදාගත්ත විදිය. එයා හදාගත්ත සැටි තමයි යාට පේන්නේ. අතීත මතකයෙන් බලන සැටි තමයි යාට පේන්නේ. ඇති සැටි පේන්නේ, ඇති විදියම අපිට පේන්නේ ධර්ම අවබෝධයෙන් පස්සේ. දැන් උදාහරණයක් වශයෙන් කියන්නකො, මේ මේ මේ DC දිහා බලලා ඇති සැටි කියන්නකො බලන්න. මොකද කියන්නේ ඔයගොල්ලෝ? එක්කෝනේ ඇති සැටි කියන්නේ. මොකද ඇති සැටි? එක්කෝනේ මේක ඉවර කරන්න කියන්නවා. හැඩේ නව නීසියා සුදු පාටයි. ඒක තමයි ඔබ විසින් කියන්නා වූ ඇති සැටි. ලෝකයා විසින් කියන්නා වූ ඇති සැටි, තෝරගන්නා වූ ඇති සැටි තියෙනවා. ඇත්තෙන් මේක ඇති සැටි නෙමෙයි. ඔබ ඔබේ ඉතාම පැහැදිලිව කියවනේ ලෞකිකත්වයේ තුල පවතින ඕනම කෙනෙකුට ඇති සැටි කියලා පේන්නේ ඔබ හදාගත්ත දේ, ඔබ ගත්ත දේ කියලා. ඈ මේක සුදුපාන දේශයක් කියලා ගත්ත දෙයක් මිස මෙතන සුදුපාන දේශයක් නැත, පැතිලි දෙයක් නැත, මෙහි හැඩයක් නැත. මේ හැඩයට ඔබ කියයි රවුන් කියලා. මේ රවුන් හැඩය නොවේ. මේකට හැඩයක් නැහැ, මේකට වර්ණයකුත් නැහැ, මේක පැතිලිත් නැහැ. ඉතින් මේව පිළිගන්න බෑනේ නේ. ඒ කියන්නේ ඉන්ද්‍රියට විෂය වෙන විදිය නම් ඔබට මට සුදු පාට දේශය. එහෙම නැත්නම් ඔකට තා පොඩ්ඩක් එහාට ගිහින් කියයි මේකට සතර මහා භූත විහාරයේ මෙහි තියෙන්නේ කියලා. ඒත් ඔබ ගත්ත විදිය. තේරෙනවද ධර්මයේ තියෙන ගැඹුරත්වය, ගැඹුර බරපතලකම? දැන් මං අහන්නේ ඇත්ත වශයෙන්ම මේ ඔබ හදාගත්ත දේ නෙමෙයිද මේ සුදු පාටයි කියන එක? දැන් සිංහල භාෂාව මුකුත්ම දන්නේ නැති මනුස්සයෙකුට මේක සුදු පාට නෙමෙයිනේ. දැන් සමහර රටවල් වල සුදු පාට සුභ වර්ණයක් හැටියට සලකනවා. දැන් අපි සුභ පාට සුදු වර්ණයක් හොඳයි කියලා සලකනවා. ඒ නිසා අපි සුදු පාට අඳිනවනේ පන්සලට. හිමේ අර මේ සමහර රටවල් වල තියෙන සුදු පාට කියන්නේ අසුභ වර්ණයක්. කැඩියද ඒගොල්ලෝ ගන්නෙ චින්තනය කරන්නේ. සුභ දනකට ඒගොල්ලෝ කිසි වෙලාවක සුදු පාට අඳින්නේ නැහැ, කළු පාට අඳින්නේ. ඒක සුදු පාට ඇති පිළිබඳව තියෙන චින්තනය නෙමෙයි ඒ රටේ කෙනාට තියෙන, අපිට තියෙන චින්තනය නෙමෙයි. ඒ වගේම සුදු පාට පිළිබඳව තියෙන වචනේත් නෙමෙයි ඒ රටේ ඒගොල්ලන්ට තියෙන වෙන එකක්. දැන් තේරෙනවද සුදු පාටක් කියලා ගන්න නැහැ කියලා? එහෙනම් මේක ගන්න විදිය නෙමෙයි තියෙන්නේ. සංකීර්ණ දෙයක් ඔකනම විග්‍රහ කරන්න වෙනව දවසක්. ඉතින් මේක ගොඩාක් හිතලා තේරුම් ගන්න ඔබට ඉඩ තියලා තියෙන්නේ. නිසා අනිවාර්යෙන් තමන් ගොඩාක් දුර තමන්ම හිතලා ගමන් කරන්න ඕන. එහෙම ගමන් කරමින් තමයි ධර්මය අහන්න ඕන. නැත්තම් කවදාවත් මේ අපිට බෑ ඔබට ධර්ම අවබෝධය ඇති කරවන්න. ඔබ ගමම්මක යන ගමන් මාර්ග සංඥා අඳුනගෙන පොඩ්ඩක් අපේ විමසුවොත් මේ පාරෙන් හරිද යනවා කියලා අපිට උත්තරයක් ලබා දෙන්න පුළුවන්. එනිසා අපි ඇති සැටි දගෙන තත්වයට අපේ ඥානයේ ගුණය දියුණු කරගන්න ඕන. අපි පුතත්ජන භාවයේ ඉඳලා දකින්නේ ඇති සැටි නෙමෙයි, අපි හදාගත්ත සැටි. දෘෂ්ටි ඉක්මවන්න ඕන, ඉන්ද්‍රිය ඉක්මවන්න ඕන, ඇති සැටි පේන්නේ. එවිට තමයි අපිට ආගම් ජාති වර්ග කුල වල ભેද පක්ෂපාත භාෂා සහ සගනනාසයේ දින ශරීරයේ මේ ඔක්කොම ඉක්මවා දකින්න. අන්න ඇති සැටි පේන්නේ විට. එහෙනම් මේ කරුණ සේවේ ආත්මීය දර්ශනය වැඩි කරගන්න, ආත්ම අවබෝධය වැඩි කරගන්න, අප්‍රමාදීව ධර්මයේ වටහා ගන්න, සසර දුක් වලින් අපාදුක් වලින් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය පිටිට